ඔබට යම් කාරණාවක් ප්‍රකාශයට පත් කරන්න තියෙනවා. ඒ තමයි පිංගතුනි මේ සද්ධර්මය අද බොහෝ පිරිස් මං හිතන්නේ ලක්ෂ 10කට අධික පිරිසක් මේ සද්ධර්මය ශ්‍රවණය කරනවා ලංකාව පුරාම. එක තැනක නෙමෙයි, එක නගරයකට සීමා වෙලා නෙමෙයි, ලංකාව පුරාම. ඒ වගේම පින්වතුනි බොහෝ පිරිසක් අපෙන් ඉල්ලීම් කළා ඉවලා තියෙනවා. ඒ අයට මේ සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න වරන් දෙන්න කියලා. තරුණ පිරිස් බොහෝ උගත්, හොඳට සල්ලි තියෙන, විශේෂයෙන්ම ඉතින් ඇත්තටම අපේ බණ වැඩිපුරම අහන්නේ පිට රටවල ඉන්න පිරිසනේ. يعني ලංකාවේ ඉඳලා ඉගෙනගෙන පිට රටකට ගිහිල්ලා ඒ පිට රට රැකී ආරක්ෂාවල් කරන පිරිස්. තරුණ පිරිස්. මම හිතන්නේ ඒක 10කට 20කට අධික ප්‍රමාණයක් මේ වෙනකොට ඉල්ලීම් කර කර එවනවා ඒකට අවස්ථාව උදා කරලා දෙන්න කියලා. ඒකට අවස්ථාව උදා කරන්න නම් පිංගතුනි ඒකට අදාළ මධ්‍යස්ථානයක් තියෙනවා. මොකද හේතුව ඒ අතර ඉන්න භික්ෂුණීන් වහන්සේලා වෙන්න කැමති උත්තම කාන්තා පිරිස්. ඒ කියන්නේ පූර්ණ කාලීනව මේ දේ කරලා මේක මෙතනින් ඉවර කරන්න. ඒ කියන්නේ පිංගතුනි මනාකොට ධම්ම අවබෝධයට ඇවිදilla. සමහර කෙනෙක් මුලාවෙන් ඉන්නත් පුළුවන්. නමුත් මුලාවෙන් හරි සත්‍ය තමයි වැටහිලා තියෙන්නේ. මුලාවෙන් කියලා කිව්වේ يعني සාම පූර්ණ අවබෝධයට අවිල්ල නොවෙන්නත් පුළුවන්. නමුත් මට මෙතනට යන්න ඕනේ කියලා ඉන්නා ඉන්නවත් පුළුවන්. පින්ගතුනි පොඩි කාලේ අපි ඉස්කෝලේ යනකොට පන්ති යන දවස් වෙනකොට සෙන්සුරා දිරිදට පුළුවන් තරම් පන්ති කට් කරන්න තමයි හැදේ. නේ මොකද අපි කවුරුත් ඉගෙන ගන්න එහෙම ලොකු කැමැත්තක් නැහැ. ඉතින් මොකද ඉස්කෝලෙත් ඉගෙනගෙන ආයි පන්තිත් යන්නේ. එතකොට තාත්තලා කලේ මොකද්ද? ඉනේ තියෙන බෙල්ට් එක ගලවලා නම් දෙකක් ගහනකොට පන්තියේ. නේද? එදා තාත්තත් ඒ කේන්ති ගිහිල්ලා ඉන්නේ නැති. නමුත් අද අපි මෙතන නැහැ නේද? තාත්තලා එහෙම කලේ නැත්තම්. එහෙනම් පින්වදිනී බලෙන් හරි එතනට යන්න තියෙනවා නම් හොඳයි. මොකද එතනට ගියාට පස්සේ මොකද්ද කරන්නේ? බලෙන් හරි පන්තියට යවුවහම පන්තියේ ඉන්න කෙනා මොකද කරන්නේ? ඉගෙන ගන්න. අන්න එහෙමයි පින්වතුනි ඔය ක්‍රමවේදේ සකස් වෙන්නේ. බලෙන් හරි එතනට ගියා නම් ඉතින් එහෙම වෙනවා. ඉතින් කොහොම හරි පින්වතුනි ඒ උත්තම පිරිසකට දැඩි අවශ්‍යතාවයක් තියෙන ඒ සම්බන්ධව. ඒක නිසා පින්වතුනි අපි තීරණය කළා ඒ අය උදෙසා විශේෂයෙන්ම මේ භික්ෂුණීන් වහන්සේලා මේ මහාන වීමට දැඩි කැමැත්තක් දක්වන නිසා, ඒ කියන්නේ ඒ උත්තම කාන්තා පිරිසක් මහාන වීමට දැඩි කැමැත්තක් දක්වන නිසා මම එහෙම කියන්න හේතුව තමයි පින්වතුනි වික්ෂූන් වහන්සේලා පැවිදි වුණොත් රුක්ෂ මූලික වෙ ඉන්න පුළුවන් නම් වඩා හොඳයි. ආරාම විහාර කිසිම අවශ්‍යතාවයක් නැහැ ඒකට. මේ කුටිය මගේ කියලා කියා ගන්න අවශ්‍යතාවයකුත් නැහැ නේ. මේ රුක්ෂ මූලෙ හිටියා ඒක බැරනම් අනිත් රුක්ෂ මූලෙට ගියා ඒකටත් ඒකත් කාට හරි ඕන නම් අඳුම සරේ වේයෝටි එකට හරි ඕන නම් තුබහ බැඳ ගන්න එහෙනම් උඹ ලෝක තියාගනි මං අනිකට යනවා කියලා යන්න පුළුවන් උත්තම පිරිසක් තමයි ඒ. නමුත් කාන්තාව කියන පිරිසට පින්වතුනි එහෙම කරන්න බෑ. මොකද හේතුව ඒ අයට රැකවරණයක් අවශ්‍යයි. මොකද නැත්තම් සහ ඒ අයට යම් කිසි සනීපාරක්ෂක වැඩපිළිවෙලක් අවශ්‍යයි. තරුණ පිරිස්. ඒක නිසා පින්වතුනි අපි තීරණය කළා ඒ අය උදෙසා ආරාමයක් කරවන්න. ඉතින් සමාධිගත ස්වභාවයකින් මේ ගැන විමසලා බලනකොට පින්වතුනි මේක ඉතින් විය යුතු දෙයක්. මේක වීසු දෙයක්. ඒ වගේම පින්වතුනි 10000කට අධික වික්ෂුන් වහන්සේලා පිරිසක් ඒ තුලින් බිහි වෙන බවක් දැක්කා. ලක්ෂ සංඛ්‍යාත මාර්ගඵලලාභී ගිහි පැවිදි ඒ තුලින් බිහි වෙන බවක් දැක්කා. ඉතින් ඒ උදෙසා පින්වතුනි දැන් අපි මේ කටයුතු ආරම්භ කරන්නයි හදන්නේ. ඒ කටයුතු ආරම්භ කරන්න මම අපේ මහතුරුන්ට ලංකාවේ ඉන්න සහ මම මේ අපේ මේ මහතුරුත් එක්කත් මේ ගැන කතා කළා. විශේෂයෙන්ම ලංකාවේ ඉන්න මහත්තුරුන්ට මම දැනුම් දුන්නා ඒ උදෙසා බිම් කඩක් හොයන්න කියලා. අක්කර 10කට කිට්ටු බිම් කඩක් හොයන්න කියලා පුළුවන්. පින්වතුනි මේ ආරම්භ කරන්න යන දේ හැබැයි මේ කාගේවත් නම් වලින් එහෙම පටන් ගන්න ඒවා නෙමෙයි. ධර්මයයි ඔබයි කියලා යමක් දැන් ලෝකේ තියෙනවනේ. ඒ ධර්මයයි ඔබයි තමයි හැමතැනම තියෙන්නේ. කාගේවත් නායකත්වයකින් කාගේවත් මූලිකත්වයකින් කරන දේවල් නෙමෙයි. ගුරුහරු කමක් දෙන්න පුළුවන් අපිට. ඒ හැරෙන්න නායකත්වයක් දෙන්න තැනක් එතන නැහැ. අද මේ වෙනකම් පින්වතුනි අද මේ මුළු ලංකාද්වීපයේ පුරාම මේ ධර්මයේ පැතිරිලා තියෙනවා. මේ ධර්මයේ දේශනා කරන්නේ කවුද කියලා ඔය කියන අයගෙන් 100ට එක්කෙනෙක්වත් දන්නේ නැහැ. මොකද ඒ තුලින් නිවන් දැකීමට රුකුලක් වෙන්නේ නැති නිසා ඒක අවශ්‍ය නැහැ. එහෙනම් මේ ආරාම විහාර කෙරෙවෙනකොටත් ඒවට එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් දැන් මේ මහත්තුරු ඒ ඉඩම් බලනවා අපි හිතන් හිටියේ ඉතින් ලංකාව ඉඩම් හරි ලාභයි කියලා කැලේට වෙන්න. අද එක මහත්මෙක් කතා කරලා කියනවා ඉඩමක් බැලුවා කියලා අක්කරයක් 160ක්ලු. මොකද ඉතින් අපේ මේ අර ලෑන්ඩ් සේල් කරන මහත්තුරු ඉතින් මේ විවිධාකාරයේ උපමට්ටම් කරලා ඉතින් එක එක කුඹුරු ඉඩනුත් නිල් වෙල් යායට මායිම්ව කියලා ආදි වශයෙන් දේවල් දාලා ඉතින් නේද අර මා කැලේ තියෙන ඉඩනුත් ඒ විදිහට එහෙම උස්සලා එහෙම කරන වැඩපිළිවෙලක් ඉතින් තියෙනවා. ඉතින් මේ මහත්තුරු ඉතින් කීයක් හරි හොයාගන්න ඉබේ මේ එහෙම නිසා ඉතින් නවතිත් මම කිව්වා ඉතින් ඒක එහෙම හරියන්නේ නැහැ. මොකද හේතුව පින්වතුනි මේ උත්තම පිළිසු දෙසා මේ ආරාම විහාර කරවන්න මම ඔබට මේක කියන්නේ ඔබට පුළුවන් මේවට දායක වෙන්න ඉදිරියේදී. මේ සල්ලි එකතු කරන්න හිම හදනවා නෙමෙයි. ඉදිරියේදී ඒ කටයුතු වෙන වෙලාවට ඔබට පුළුවන් ඒවට දායක වෙන්න. මම මේක දැම්ම ඉඳලම ඔබට කියන්නේ. එතකොට ඔබට ඒවට සූදානම් වෙන්න පුළුවන්. පුළුවන් විදිහට ඔබ දායක වෙන්න ඒවට. පින්වතුනි ඒ සමාධිගත ස්වභාවයට දැක්ක දේ තමයි ශ්‍රී සද්ධර්මයේ මුළු ලංකාද්වීපයේ පුරාම ව්‍යාප්ත වෙන ලොකුම ක්‍රමවේදය ඔන්න ඔය දේ. ඒවා ඉතින් නවත්තන්නත් විවිධාකාරයෙන් මේවා දේවල් එයි. නමුත් ඒ පාරමිතා බල ශක්තියක්. ඒ පාරමිතා බල ශක්තිය ක්‍රියාත්මක වෙනකොට ඒ කාන්තේම පින්වතුනි මුළු ලංකාද්වීපයේ පුරාම කසාවතින් බැබලෙනවා. තරුණ තරුණියෝ බොහෝ ප්‍රමාණයක් මාර්ගඵල අවබෝධ කරගෙන ඒක දේශනා කරනවා. ඔබ නිකමට හිතන්න පින්වතුනි ඔබ භාවනාවට වාඩි වෙනකොට ශාස්ත්‍රුන් වහන්සේ ඉරිදීෙන් ඇවිදින්න ඉස්සරහා වාඩි වෙනවා. සාරිපුත්‍රයන් වහන්සේ පැත්තෙන් වාඩි වෙනවා. මහා මොග්ගල්ලාන වහන්සේ ඇවිල්ලා අනිත් පැත්තෙන් වාඩි වෙනවා. වාඩි වෙලා පිළිවෙලින් ඔබට දේශනා කළොත් නිකමන හිතලා බලන්න. ඔය උන්වහන්සේ ඔබගේ හිත පරීක්ෂා කර කර නැහැ. ඔහොම නෙමෙයි හිතන්නේ. මෙහෙම හිතන්නේ. මෙහෙම එන්න මෙහෙම හිතලා බලන්න. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. ඔන්න ඔය විදිහට හිතාගෙන යන්න දැන්. වැරදි වැරදි. ඔහොම නෙමෙයි. දැන් මෙන්න මෙහෙම හිතන්න. ඉතින් ආදි වශයෙන් ඔබට අනුග්‍රහ දැක්කුවොත් ඔබට නිවන් දකින්න බැරිද? අන්න ඒ වගේ වැඩපිළිවෙලක් පින්වතුනි මේ ස්ථානයේ සිද්ධ වෙනවා. ඒ තමයි මාර්ගඵලලාභී උතුමෝ මාර්ගඵල නොලබපු අය කෙරෙහි අනුකම්පාවෙන් ඒ අයට අනුග්‍රහ දක්වනවා. මොකද මාර්ගඵලලාභී උතුමන්ට තියෙන එකම එක කාර්යය තමයි පින්වතුනි තව කෙනෙකුට මාර්ගඵල ලබන්න උදව් කරන එක. අරහතුන් වහන්සේලා බිහි වුණා පින්වතුනි ලංකාවේ. බිහි වුණා මේ බිහි නොවුණා නෙමෙයි. මේ ළඟදිත් අරහතුන් වහන්සේ නමක් පිරිනිවන් පෑවා. නමුත් ලෝකෙට නම් ඒව පේන්නේ නැහැ. හේතු මහානායක තනතුරු නැති නිසා, කම්මට්ටාචාර්ය තනතුරු නැති නිසා. උන්වහන්සේලාගේ ශ්‍රී දේහය 7 දවසක් තිබුණා. මැස්සෙක් කෝන්දුරුවෙක් ලඟුනේ නැහැ. මේ 7 දවස් එම්බාම් කරලා නෙමෙයි තිබුණේ. මොකද රහතන් වහන්සේ නමගේ ශ්‍රී දේහයක් වින්දින නරක් වෙන්නේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේලාගේ ශ්‍රී දේහය ආදාහනය කළා. ආදාහනය කළ ඉවර වෙනකොට පිංගතුනි නිල්පාටින් යුක්ත ධාතුන් වහන්සේලා දිස්සුණා. ඒක තමයි ක්‍රමවේද මේ ලෝකේ තියෙන. එහෙනම් සද්ධර්මය යටපත් වෙලා නැහැ නේද? මාර්ගඵලයක් නැති වෙලා නැහැ නේද? එහෙනම් මේ හැම දෙම තියෙනවා. වීරය කරන පිරිසයි නැත්තේ. ඉතින් දැන් පිංගතුනි මේ ධර්මය අහන්න මේ වීරයක පිංගතුනි අර පාරමිතා පුරාගෙන ආපු පිරිස් ඒ වෙනුවෙන් ලෝකෙට එන්න හදන පිරිස්ට මේක මේක වැදෙනවා. සමහරුන්ට ඍජුවම වැදෙනවා. දැන් මම අද මෙතනට ආවට පස්සේ අපි මේ නෝන කෙනෙක් කිව්වා ඕස්ට්‍රේලියාවේ ඉන්න මහත්තයෙකුට මම කතා කරන්න ඕනේ කියලා. මම ඇහුවා ඇයි කියලා. මොකද සාමාන්‍යයෙන් ඉතින් කතා කරන්න උත්සාහ කරන්නේ පවුලේ මොකක් හරි එකක්, ඒ කියන්නේ මේ ධර්මීය අදාළ නෙමෙයි, ඒ කියන්නේ දරුවට ගහපල ඒකට කොහොමද මං කියලා තියෙන්නේ. ඒවට නම් මට උත්තර දෙන්න බෑ, ඒවට මාතගාවට ගේන්න එපා. හැබැයි වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් ආන්න ඒකට උත්තර දෙන්න පුළුවන්. අම්මා කැමති නෑ දරු පුතාව මහාන කරන්න. මම මොකද්ද අම්මට කියන්න ඕනේ කියලා එහෙම ඇහුවනම් ඔබ එන්න දෙයක් නෑ, මං එන්නම් ඔබේ ගෙදරට. ඉතින් බලනකොට මේ මහත්මයාට ඌමනා වෙලා තියෙන්නේ මං හිතන්නේ සසුන් ගත වෙන්න. ඒක තමයි ස්වභාවය තියෙන්නේ. තේහෙනවා ආයේ ඒ උත්තරය මාගාවට ආවත් එකයි මං ඒ උත්තරය ගාවට යනවා පුළුවන් නම්. මේ ශ්‍රේෂ්ඨත්වයේ උදාකරන දෙන්න. ඒ උත්තරයේ උදෙසා තමයි පින්වතුනි මේ ආරාමයේ කරවන්නේ. මේ තුලින් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ඒ කාන්තේම මාර්ගඵලයන් ලබනවා. ශ්‍රී ලංකා දූපේ කසාවතින් බැබලෙනවා. මේක මූලික ස්ථානයේ වෙන්නේ අවුරුදු දෙකක් විතරයි. අවුරුදු දෙක දෙකේ ඉඳලා 10 විතර යනකොට පින්වතුනි ලංකාවේ විවිධාකාර තැන්වල ඒ වගේ දේවල් හට ගන්නවා. හටගෙන ඒ මාර්ගඵලලාභී උත්තමයෝ අඳුම වශයෙන් අනාගාමී වුණා නම් ආන් ඒ උත්තමයෝ ඒ ආරාමය තුල නැවතත් සිටින්නේ නැහැ. ඒ උත්තමයෝ වෙන දිහාවකට ගිහිල්ලා චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය. එතන ඒ උත්තමයෝ පින්වතුනි පින්ද පාතිකයි. යම් කිසි කෙනෙකුට ගිහිලා දානයක් උනත් පූජා කරන්න පුළුවන්. ඒත් පින්දපාතයෙන් තමයි ඒ පිරිස යැපෙන්නේ. පින්දපාතයට වඩින උත්තමයන්ට දානයක් පූජා කරන්න පුළුවන් ගිහිල්ලා. ඒ උත්තම පිරිස් පින්දපාතිකයි. මේ මේ මේ ඉන්න මේ කියන ආරාමේ පිරිස්. මේ ආරාමේ හදන්න තමයි මම මේ ඔබට කියන්නේ දැන්. ඒ උත්තම පිරිස පින්දපාතිකයි. ඒ පින්දපාතයට වඩනකොට තරුණ දරුවෙක් ඇවිදilla බත් හැන්දක් බෙදද්දි. ඒ බත් හැන්ද අරගෙන ඒ දරුවන්ට කියන පුතේ ඔහොම වාඩි වෙන්න. අපි පොඩ්ඩක් කතා කරමු. දවස් දෙකක් යනකොට ඒ දරුවා කසාවතින් සරසිලා ඉඳී. පින්වතුනි මේ මේ මේ ධර්මය අවබෝධ වෙනකොට මේ තුච්ච ගිහි ජීවිතේ ඉන්න බෑ. ඒක තමයි ස්වභාවය. අවබෝධ වෙනකල් ඉන්න පුළුවන්. අවබෝධ වෙන්න පින්වතුනි මේකේ තියෙන දාහේ දැනෙනවා. අවබෝධ නොවුනොත් මේ ගිහි ජීවිතේ හරි සාරයි කියලා දැනෙනවා. ඒක තමයි ක්‍රමවේදය, වෙන මොකුත් නෙමෙයි. ඒක නිසා අපිට ඒවට දොස් කියන්න බෑ. කවුරු හරි ගිහි ජීවිතේ රමණේ කරනවා නම් ඒවට දොස් කියන්න බෑ, දොස් පවරන්න බෑ. ඒ වගේම තමයි පින්වතුනි කවුරු හරි කෙනෙක් පැවිද්දට යන්න ඉන්නවා නම් ඒකට දොස් කියන එකත් වැරදි. නේද? ඇයියේ? ඉතින් ගිහි ජීවිතේ රමණේ කරනවට දොස් කියන්නේ නැහනේ අපි. එහෙනම් පැවිද්දට යනකොට දොස් කියන්න බෑ එහෙනම්. එහෙනම් ඔන්න ඔය විදිහට පින්වතුනි මහා ශ්‍රේෂ්ඨ වැඩපිළිවෙලක් එතන ක්‍රියාත්මක වෙනවා. එතකොට එතන වහන වෙන්නා වූ මේ වික්ෂු පිරිස මේ ලෝකේ හොඳට අධ්‍යක්ෂක පිරිස. රට රටවල වල ගිහිල්ලා විවිධාකාරයේ රැකියාවල් කරලා මේ බොහොම මේ කවුරු ජීවිතේ පෙරදිලා ඉන්නේ නැහැ එතනට. මගේ ගෑණි මැරුණා මට ඉතින් දැන් තවදුරටත් ඉඳලා වැඩක් නැහැ මට මහාන වෙනුනේ එහෙම ආයෙ ඉන්නේ නැහැ එතනට. ගෑණි මැරලා කලකිරලා ආවොත් එහෙම අපි මොකද කරන්නේ? කවු මහත්තයෙකුට කතා කරලා කියනවා මුට තව ගෑණියක් හොයලා දෙන්න කියලා. ඇයි ඒ? ඒක ඇවිල්ලා තියෙන සසර කාල කිරලා නෙමෙයි, ඒක ඇවිල්ලා තියෙන මොකද්ද? ගෑණියෙක් මැරිච්ච හින්දා. එහෙනම් ගෑණියෙක් මැරිච්ච හේතුව දෙන්න තියෙන විසඳුම මොකද්ද? තව ගෑණියෙක් හොයලා දෙන එක. හැබැයි ඒක ඇවිල්ලා කිව්වොත් එහෙම මම වෙන අනිත් ගෑණි මම දැන් මේ ගෑණි හිටියා, මේ ගෑණිට ආදරෙන් හිටියා, ඒ ගෑණි මැරුණාම මට මහ වේදනාවක් ආවා. මං තව ගෑණියෙක් ගත්තත් මට ඔච්චරයිනේ කියලා කිව්වොත් එහෙම මොකද්ද කියන් තියෙන්නේ? එහෙනම් වරෙන් දෙන්නම් දායාදේ. මෙන්න මෙහෙම ක්‍රමවේදයක් පින්වතුනි ක්‍රියාත්මක වෙන මහා ශ්‍රේෂ්ඨ තැනක් ඒක. හැබැයි එකම ෆැන්සි අයිටම් එකක්වත් එතන නැහැ. විශාල ධර්මශාලාවක් හැදෙනවා. හැබැයි තර අර මුදුනට කොත් ගහලා අර තට්ටු තුනකට විතර කොත් හදන ඒව නැහැ. මොකද පින්වතුනි ඒවට ආධාර කරන්නේ නිකන් කසිපු මුදලාලිය නෙමෙයි. ඔබ වගේ පින්වතු. ඒ කියන්නේ සද්ධර්මය අවබෝධ කරගත්ත පිරිසක්. තමන් උපයාස අපයාගත් ධනෙ තුළු කොටසක් හෝ මහ කොටසක් හෝ ඒකට වැය කරනවා. ඒකට වැය කළා තමයි පින්වතුනි ඒව හදන්නේ. එහෙනම් ඒක ආයිත් අර අර දැන් තට්ටු තුනට කොත වගේ සෝන වගේ උඩට ගහන්න අවශ්‍යතාවයක් නැහැ. ඇයි ඒ? සාරිපුත්‍රයන් වහන්සේගේ නිගමනයේ තමයි භාවනාවට ඉඳගත්තට පස්සේ වහින වැස්සට දනිස් දෙක තෙමෙන්නේ නැත්තම් ඒක තමයි කුටිය. ඉතින් එතනට වැඩ වාසය කරන්න යන නායක වික්ෂුන් වහන්සේලා පිරිසකුත් ඉන්නවා. ඒ උත්තමිය රුක්සමූලික වෙඳි. හැබැයි එතන මහාන වෙන්න යන කාන්තා උදවිය හෙවත් ඒ මෙහෙණින් වහන්සේලා උදෙසා ඒ අයට අවශ්‍ය පරිදි කටයුතු සැකසෙනවා. එතකොට ඒ අය කිසිම දෙයක් ගැන ප්‍රශ්නයක් ඇති කරගන්න දෙයක් නැහැ. මොකද දායිකාව ඒ අයත් සමග ඉන්නවා හැමතිස්සෙම. ඒ දායිකාවත් එක්ක ඒ අයට ඒ කටයුතු සිද්ධ කරන්න පුළුවන්. ඒ එහෙම තැන් පින්වතුනි මේ ඔය ආරාමේ දැම්මට පස්සේ ඔය ආරාමේ හිස් වෙන්නේ නැහැ එක දවසක්ක. මොකද ඒ තරම් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ අය බලාගෙන ඉන්නේ එක තැනක් කොහේ හරි. ඒ අයට ඇවිදින්න ඒ කටයුතු කරගන්න. ඊළඟට පින්වතුනි ඔබ මේ වගේ රටක ඉඳලා නිවාඩුවට යනකොට ඔබ නිවාඩුව ප්ලෑන් කරන සති දෙකක් తాවකාලික ඔබ මහාන වෙන්න. ඔබට පුළුවන් ඒක ප්ලෑන් කරන්න. මේ ඉස්සරහට ඔබට කරන්න පුළුවන් දේවල් මම මේ කියන්නේ. ඒ වගේ තැනකට ඔබ ගිහිල්ලා හති දෙකක් මහන් වෙලා ඉන්න. කාන්තාවන්ට නම් පුළුවන් සිල් මාතාවක් වෙලා ඉන්න. කොණ්ඩේ කපන්න දෙයක් නැහැ. ඊට පස්සේ ආවට පස්සේ ගියා ස්ටයිල් එකට කොණ්ඩේ ගැපුවයි කියන. ඉතින් සිල් මාතාවක් වෙලා සති දෙකක්. එතන ඉන්න උත්තම පිරිසකෙන් ගුරුහරුකම් අරගෙන තමන්ගේ භව ගමන කෙලවර කරගන්න පුළුවන්. ආන් ඒ උදෙසා පිංගුතුනි මේ දේවල් නිර්මාණය වෙනවා. නිර්මාණය වෙන්න ඉතින් ඒ පිරිස ඒකට සුදුසු බිමක් හොයනවාද? ඉතින් ඒක හොයන්නේ පින්වතුනි ඉතින් කොළඹ නගර මැද එහෙම නෙමෙයි. ඒ කියන්නේ දැන් මේක ගාල්ල මාතර හම්බන්තොට ඔය තැන්වල දාන එක සුදුසු නෑ දැම්ම. ඒකට හේතුව තමයි මේ ධර්මයේ වැඩි හරියක් ප්‍රයෝජනට අරගෙන තියෙන්නේ කොළඹවට පිරිස. කොළඹවට කියන්නේ කොළඹ ඉඳලා මීටර 100ක්. ඒ කියන්නේ නුවරත් කොළඹත් අතර වගේ ඒරියා එකක් මම මේ කියන්නේ. කොළඹ ඉඳලා මීටර 100ක රේඩියස් එකකට සර්කල් එකක් ඇන්දොත් වෘතයක් ඇන්දොත් අන්න ඒක වටේ. ඉතින් අපේ මේ මහත්තුරු කියන ඔය අගලවත්ත ආදි වශයෙන් ඔය හොරණ පැත්තේ ඔය තියෙනවා කියලා. ඉතින් ඒක නිසා අපි ඒ පුද්ගලයන්ට කිව්වා ඒව බලන්න කියලා. ඉතින් ඒ අය ඒවා විමසලා බලනවා. ඉතින් විශේෂයෙන්ම මේ වෙනුවෙන් කැප වෙලා ඉන්න දායක මහත්තුරු පිරිසක් ඉන්නෝ. ඔයාට ධර්මයයි ඔබයි අපේ ඔබ විසින් ඔය මේ දායාද කරන ත්‍රිවිධක පූජාවන් මේ සිද්ධ කරන මේ මහත්තුරු මේ වෙනුවෙන් කැප වෙලා ඒ අය අරගෙන තියෙනවා තීරණයක්. එහෙම අවස්ථාවක් උදා වුණොත් ඒ උත්තමයන්ට ඒ අය උපස්ථාන කරනවා. ඒක නිසා ඒ අය උත්සාහ කරනවා පුළුවන් තරම් ඒ ගමට නුදුරෙන් ඒ කටයුත්ත කරන්න. ඒ කියන්නේ හොරණ කියන නගරයේ ප්‍රධාන නගරයේ වටේ ඉඳලා මීටර 50ක් ඇතුළට කොහෙන් හරි තැනක් මේක හොයන්න කියලා. ඒ උත්තමයන්ගේ අදහසක් ඒක. මොකද ඒ අය එතකොට නිරන්තරයෙන් ඒ ස්ථානවලට ගිහිල්ලා ඒව හොයලා බලලා කටයුතු කරන්න පුළුවන්. මොකද ස්වාමින් වහන්සේලා එක්කෙනෙක්වත් ඒව හොයන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලා හොයන්නේ එකම එක දෙයයි පිණ්ඩපාතයේ විතරයි. මේ වගේම වෛද්‍යවරියක් සහ ඒ තවත් පිරිසක් ප්‍රතිඥා දීලා තියෙනවා. ඒ වේ භික්ෂුන් වහන්සේලාට හෝ භික්ෂුණීන් වහන්සේලාට යම් කිසි අවශ්‍යතාවයක් වුණොත් ඒ අය ඒ මොහොතේ මේ ස්ථානවලට ළඟා වෙලා ඒවට අදාළ කටයුතු කරනවා කියලා. ඒක තමයි පින්වතුනි. ඉතින් මේ වගේ දේවල් බිහි වෙනකොට අනිත් පිරිසවලට ඉන්න බෑ. මේ ලෝකෙට එක එක කර්තව්‍යයන් කරන්න ආපු පිරිස ඉන්නවා. ඒ අය ඇවිදilla පින්වතුනි ඒ දේවල් සංවිධානය කරන ඔක්කොම ඊළඟට දෙවි දේවතාවෝ මේවට ආශිර්වාද කරගෙන බලන් ඉන්නවා. දැම්මම ඇවිල්ලා එහෙම ස්ථාන තියෙනවා නම් ඒ ස්ථාන ගත්තට පස්සේ දැම්මම ඇවිදilla ඒ ගස්වල අරක් ගන්නවා. මොකද පින්වතුනි ඒ උත්තමයන්ගෙන් විහිදෙන ඒ ශාන්තිය අපමණයි අප්‍රමාණයි. ඒ ශාන්තිය විඳගෙන ඉන්න දෙවිවරු හරි කැමති. ඉතින් එහෙම ක්‍රමවේදයක් හැදෙනවා. කාටවත් කාගෙන්වත් කරදරයක් නැහැ. ඒ වික්ෂු පිරිස පින්වතුනි කවදාක්වත් පාන්සු ගූලෝලට වඩින්නේ නැහැ. ඒ වික්ෂු පිරිස කවදාක්වත් මංගල්‍යයන්ට වඩින්නේ නැහැ. ඒ වික්ෂු පිරිස කවදාක්වත් වන්දි වට්ටකම් කරන්නේ නැහැ. දානයක් ගෙනත් දුන්නාම අහවල් නම කිය කී ඒව කරන්නේ නැහැ. මැරිච්ච කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ කෙනාට පුණ්‍ය අනුමෝදනාවක් කරයි. එතර තමයි ඒ අයගෙන් වෙන්නේ. පිරිත් වලට වඩින්නේ එහෙම ඒව නැහැ. ඒවල් වල දාන වලට වඩින්නේ එහෙම ඒව නැහැ. මොකද පින්වතුනි උන්වහන්සේලාට තියෙන එකම එක කාර්යයයි ඒ කාර්යය තමයි නිවන් දකින්න එක. සාත්‍රුන් වහන්සේ කළ නිසා සමහරට යම් කෙනෙක් දානෙකට ආරාධනා කළොත් පින්ද ඒ කියන්නේ උන්වහන්සේලා පාගමනින් මේ දානේ ඒ තියෙන අවස්ථාවට වඩි. සාත්‍රුන් වහන්සේ වඩිනවනේ. මහා භික්ෂු පිරිසක් පිරිවලාගෙන 500ක් භික්ෂු පිරිස පිරිවලාගෙන සාස්ත්‍රුන් වහන්සේ දාන්නට වඩිනවා. එහෙම අවස්ථාවල් තිබිලා තියෙනවා. ඉතින් එහෙම ඒවා ඉස්සරහට වෙන්න ඉඩ තියෙනවා. නමුත් පින්වතුනි කාගේවත් වන්දි බට්ටකම් කරන එහෙම වැඩ පිළිවෙලක් නැහැ. ඉතින් උන්වහන්සේලාගේ තියෙන එකම පරමාර්ථය තමයි මොකද හේතුව පින්වතුනි උන්වහන්සේලා මේ පැවිදි වෙලා තියෙන්නේ නැසි දැනක ඉඳලවත් පෙරදිලාවත් නෙමෙයි. බොහෝ සල්ලියක් තිබිලා ඒවැ ඇති හරයක් නැති නිසා. මේ හරසුන් ලෝකේ මොනවට හර හොයන්නද? නිකන් දුක් විඳිනවා විතරයිනේ කියන හැඟීමට ඇවිදිලා. දැන් අද මේ දේශනාව ගොඩක් දුරට ඕවට මූලික වෙලා තියෙයි. මොකද අපි මේ අනාගාමිත්වය ගැන මේ දවස්වල කතා කරන්නේ. ඉතින් එතකොට පිංගුතුනි ඔබට මේවා තේරුම් යයි මම මේ මොනවද කියන්නේ කියලා. ඉතින් ඒවා මේ යම් තාක් දුරකට අවබෝධ වෙච්ච පිරිස ඉතින් ඒවට දැන් සූදානම් වෙ ඉන්නවා. ඉතින් ඒ අයට ඒ අයව සූදානම් කරන්න කලින් පිංගුතුනි ඒ අය උදෙසා ඒ සනීප ආරක්ෂක කටයුතු අපි සංවිධානය කරන්න ඕනි. ඉතින් ඒක නිසා පිංගුතුනි ඉතින් මම අපේ පිරිසගෙන් ඒ ඉල්ලීම කළා. ඉතින් එයා ඒ බිම් කඩ හම් වුණාට පස්සේ අපි ඒව මිලදී ගන්න සූදානම් කරගන්න වැඩ පිළිවෙලක් තියෙනවා. මම අදිස්ථාන කළා තියෙනවා. මං හිතනවා ඒක කරගන්න පුළුවන් වෙයි කියලා. මාසතු සියලුම ධනෙ ඒ වෙනුවෙන් පූජා කරා. ලක්ෂ 80ක විතර ප්‍රමාණයක් හෝ කෝටියක විතර ප්‍රමාණයක් මං ඒකට පූජා කරන්න සූදානමේ තමයි ඉන්නේ. මොකද පින්වතුනි මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය බබලන තැන. මම මෙහෙම කියන්නේ මම දෙයක් ඔබට කියන්නේ නැහැ පින්වතුනි මම කරන්නේ නැතු. හැමදේම එහෙමයි. මම දෙයක් ඔබට කියන්නේ නැහැ මම කරන්නේ නැතු. ඒකයි මම ඔබට කිව්වේ මම දෙන මුදල් ගැන හැබැයි හිතන්න එපා. ඔබට පුළුවන් ප්‍රමාණයක් ඔබ ලෑස්ති කරගන්න. ඒවා account දැන් අපි මේ මහත්තුරු අහලා එවනවා. දැන් මේ චුට්ටක් යන්තම් මේ අපි කතා වෙනකොට ඒවා කනින් කනට ගිහිල්ලා ආහා එවනවා කොහොමද ඒක කරන්නේ කොහොමද ඒක කරන්නේ කියන දවන්ද කියලා. ඒවා කරන වෙලාවට ඔබව දැනුවත් කරන්න. ඒවට සූදානම් ඉන්න. එච්චරයි. මොකද මම මේක කියන්න හේතුව තමයි පින්වතුනි ඒ වගේ අවස්ථාවක් තේ මට සම්බන්ධ වෙන්න නොලැබුණ එක මහා අභාග්‍යයක් කියලා හිතෙන්න පුළුවන් කෙනෙකුට දවසක. අන්න ඒක නිසා තමයි පින්වතුනි මම මේක ඔබට කියන්නේ මේ විදිහට. මොකද ඔබ ඒකට වියදම් කළා හෝ නැත ඒක කෙරෙනවා. එහෙම තමයි මෙච්චර කාල මේ දේවල් සිද්ධ වෙන්නේ. මොකද සමස්ත දේව මණ්ඩලයක් මේකට සම්බන්ධයි. මොකද ඒ අයගේ අනුදැනුම ඇතුව තමයි පින්වතුනි මේ දේවල් සිද්ධ වෙන්නේ. අනුදැනුම කියන්නේ ඒ අයගේ අවවාද අනුශාසනා නෙමෙයි. ඒ අය දැනගෙන තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ කාර්යතාවය සිද්ධ කරන්න අපි මේ කටයුතු කරනවා. මාස 4ක් වගේ කාලයක් ඇතුළත පින්වතුනි මේ කටයුතු සිද්ධ වෙනවා. මේ මාස 4ක් වගේ කාලයක් ඇතුළත ඒ උත්තමිය පැවිදි වෙයි. ඒ ස්ථානවල ගිහිල්ලා ඒ පැවිදිලා ඒ උත්තමයන්ගේ කර්තව්‍යයන් කරගෙන යයි. ඉතින් මගේ අදිස්ථානයේ තියෙන්නේ මගේ කියන්නේ මේ අපේ අදිස්ථානයේ දැන් තියෙන්නේ ඒ උත්තමයන්ට පැවිදි වීම උදෙසා ඒ කරුණු කාරණා සකස් කරලා දෙන එක. ඔබගේ අවසානයත් එතන තමයි. මේක ඔබට තේරුණා. කවදා හරි ඔබ ඒ කට්ටේ දාගත්තොත් හරි තැනට ඔබත් එතන තමයි. මම මේ කියන දෙයට හේතුවක් තියෙනවා. මම ඔබට ඒ හේතුව පෙන්වන්න. පින්වතුනි මේ අපි මේ යන ජීවිතේ අවස්ථා දෙකක් තියෙනවා. එක අවස්ථාවක් තියෙනවා පල්ලෙහැයින් පින්වතුනි මේ අතහැරීම් සම්බන්ධ අවස්ථාවල් එක අවස්ථාවක් තියෙනවා පල්ලෙහැයි අතරින් මෙතනදී අත ඇරියේ නැත්තම් ඊළඟ තැනදී අතාරින්න වෙනවා ඔබට. ඒ අතාරින්න වෙන තැන මොකද්ද? මරණය. හැබැයි මරණයේදී අත අරිනව නෙමෙයි ඔබ. මොකද්ද? අතාරින්න වෙනවා. අතාරින්න වෙනවා කියලා කියන්නේ ඔබ අල්ලගෙන ඉන්නේ. හැබැයි අල්ලගෙන හිටියට ඔබව එතනින් එළියට වීසි වෙනවා. වීසි වුණාට තණ්හාව නැමැති බන්ධනෙන් මේක බැඳිලා රබර් පටියෙන් එළියට වීසි වෙලා ගියාට ගිය තරම් ඊටත් වඩා වේගෙන් ආපහු බොස් ගාලා එනවා මෙතනට. ඒ ඉන්නේ මල පෙරේතය වෙලා. අරව රකින්න. අද්දුට ප්‍රත්‍යක්ෂ දේවල් මම මේ කියන්නේ. කවුරු හරි මරුණාට පස්සේ අහනවා මගේ. අහවලා මරුණා. කොහේ වගේ ඇතිද? සමහර පිරිස් අහනවා. සමහර පිරිස් කියන්නේ මම මේ හැමෝටම කියන්න යන්නේ නැහැ. ඔය ඉතින් ගෙවල් ළඟ පල්ලෙහා කවුරු හරි කෙනෙක් නැති වුණොත් ඉතින් අහනවා. අපේ අම්මගේ විනෝදාංශයක් ඒක. ඒ තුල බය වෙනවා නම් හරි. ඉතින් බලලා කියනවා. අන්න අහවල් තැන ඉන්නවා. තව සමහරු නැහැ. හොයා ගන්නවත් නැහැ. ඒ නැත්තේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා නෙමෙයි. යට ගිහිල්ලා. ඇයි නැත්තේ? එච්චර තියුණු සමාධියක් නැහැ මට. මුගලන් මහරහතන් වහන්සේ බැලුවනම් පේයි සමහර විට. සාරිපුත්‍රයන් වහන්සේ බැලුවනම් පේයි. නැත්තම් මහරහත් උත්තමයේ බැලුවොත් පේයි. ඉන්න තැන සමහර විට ඒත්. සාස්ත්‍රුන් වහන්සේ බැලුවොත් ඒකාන්තයෙන්ම පේයි කොහෙද ඉන්නේ කියලා. දුක් විඳින ප්‍රේතයෙන්ව පේනවා. පෙරේතයෝ වෙලා ඒ කටයුතු කරගන්න හැටි යන පේනවා. ඉතින් කියන ඔන්න අහවල් තැන අහවල් විදිහට ඉන්නවා කියලා. එතකොට කියනවා අනේ අන්තිම කාලේ එහෙම නෙන්නම් හිටියේ. මේක තමයි ක්‍රමවේදය. එහෙනම් මොකද මේ වෙලා තියෙන්නේ? අතාරින්න ඕනේ තැනදී අතහැරලා නැතුව අතාරින්න වෙලා අතහරින්න උනාට අල්ලගෙන තමයි අතහැරියේ. මොකද අතහරින්න උනානේ. එහෙනම් පින්වතුනි අවුරුදු 16 දී අතහරින්න එක හොඳ නැද්ද? අවුරුදු 20 වෙනකන් ඉන්නේ නැතුව. ඔය අතරේදී මළොත් මොකද වෙන්නේ? පෙරේතය තමයි. ආයි කතා දෙකක් නෑ. පෙරේතය කියන එක හොඳයි. මේ අද මේ ලෝකේ යන හැටි. දිව්‍ය ලෝකේ යන්න හිතන්න එපා. මොකද හේතුව පින්වතුනි දිව්‍ය ලෝකේ යාමේ සම්භාවිතාව කෝටියකට එකක් විතර තියෙන්නේ. එතනත් නැති තරම්. මිනිස්සු කියනවා පින් කරනවා කියලා. තව කට්ටිය චුතිසිත සුද්ධ කරන්න හදනවා. අන්තිමට එන හිත කොහොම හරි මට ඕන එක හදා ගන්න හදන්නේ. ඒ කියන්නේ ඒකේ මුලාව හිතාගෙන ඉන්නේ හිත තමන්ට ඕන විදිහට හැදෙනවා කියලා. ඉතින් හිත තමන්ට ඕන විදිහට හැදෙනව නම් බුදු වෙනව නෑ බුදු කෙනෙක්. නේද? හිත තමන්ට ඕන විදිහට හදන්න පුළුවන් නම් හිත කියන්නේත් පින්වතුනි සංකතයි පටිච්ච සමුප්පන්. තමන්ට ඕන විදිහට හැදෙන්නේ නෑ ඒවා. ඒවත් හේතුන්ගෙන් හැදෙන්නේ. හේතුවක් සකස් වුණා නම් ඒකට අදාළ හිතක් හැදෙනවා. අනිත් එක චුතිසිත කියලා කියන්නේ මේ අපේ එක හිතන එක හිතක් තමයි. අපිටනේ අපේ එක හිතක් මට එක හිතක් වෙන් කරලා පෙන්නන්න පුළුවන්ද? කාටරි පුළුවන්ද එහෙම? ආ ඔන්න මට දැන් මේ හිත හිතුණා කියලා කියන්න පුළුවන්ද? එහෙම හිතන්න පුළුවන්ද හිතක් ගන්න? බෑ එහෙනම් චුතිසිත කොහොමද කියලා? එහෙනම් ඒකට වෙනම අභ්‍යාස කරවන්න වෙන ඔය කියන හාමුදුරුන්ට කියන්න දෙන්න වෙන වෙනම අභ්‍යාස වශයෙන් මොකද්ද හිතක් වෙන් කරලා දකින්න හැටි. බුදු වෙන්න එපා ඒක කරා. එහෙනම් පින්වතුනි එක්ක මෙතනදී අතහැරෙන්න ඕනේ. එහෙම නැත්නම් පෙරේතය වෙලා අතහැරින්න වෙනවා. ඉතින් මම ඔබට කියන්නේ පින්වතුනි මේ දක්වා ඔබට අතහැර ගන්න බැරි නම් එහෙම නැත්නම් දැන් සමහර පිරිස් කියන්න පුළුවන් දරුවෝ නන්නත්තර වෙනවනේ අපි දැන් ওই ගමන යන්න ගියොත් එහෙම. ওই ගමන කියන්නේ මම මහණ වුණොත් අර ආදිවාසී මේක අතහැරලා ගියොත් එහෙම. එහෙනම් මම ඔබට කියන්නේ ඔබට එහෙම වෙනවනම් අඳුම තරමේ දරුවන්ව අතහැරලා දරුවන්ව සලකන්න. හේතුව මොකද? ඔබට අතාරින්න වෙන එකක් නැද්ද ඔය අතරමැදි? වාහනේ ගහපුනොත් එහෙම මොකද වෙන්නේ? අතාරින්න වෙනව නේද ඒ වෙලාවට? අතෑරින්න වෙනව උනාට පිංගුතුනි තණ්හාවෙන් බැඳිනනේ අතෑරින්නේ. බලෙන් අතෑරින්නේ. නමුත් තණ්හාවෙන් බැඳිලා තියෙන්නේ. ඒක නිසා මල පෙරේත වෙලා දරුව ගාවට එනවම තමයි. මල පෙරේතයා වුණොත් ආයි පිංගතුනි ඔක්කොම ඉවරයි. ඔක්කොම ඉවරයි. අද අම්මලා ඉන්නවා පිංගතුනි ඔබට ඉඩම් කඩම් ලියලා දෙනවා. හැබැයි අයිතිය දෙන්නේ නැහැ නේද? ඉඩම් කඩම් ඔක්කොම දීලා ඉවරයි. ඒ අම්මගේ ඉඩමේ ඒ ගෙදර තමයි ඔබ ඉන්නේ දැන් පදිංචි වෙලා. එහෙමත් පුළුවන්. හැබැයි අම්මා තාම කතා කරන්නේ දීපු ඉඩම ගැන නේද? උඹල ඔහොම කරන්න එපා බං. අපි මහන්සිලා හම්බ කරගත්ත ඒවා බලපන්. අර හොරු කඩාගෙන යනවා පොල්. එහෙනම් තාම ඉඩම දීලා නැහැ. ඒ කියන්නේ අයිතිය පවරලා නැහැ. නීතියෙන් දීලා තියෙන උඹලා ඊට අහලා කියලා. ඔය ඉඩම දෙන්නේ නැහැ පින්වතුනි. අයිතිය ඔය ලියලා දුන්නට ඔය ඉඩමේ අයිතිය දෙන්නේ නැහැ. අයිතිය දෙන්නේ නැහැ කල්ප කාලාන්තරයක් යනවා. ඉඩම් වෙන්දේසි කරලා කෑලි වලට කඩලා ගෙවල් එක 30ක් විතර හදපු තැන් තියෙනවා. හැම ගෙදරකම යනවා මල පෙරේතයයි මල පෙරේති. මට එක ගුරුනාන්ද කෙනෙක් කිව්වා ගෙවල් 15ක් තියෙන තැනක තොইলයක් කරාලු ගෙවල් 15ෙම තොইল කරනවාලු උන් දෙන්න වල්ලන්න. එකම දවසේ. ඒ තරම් බලගත් විදිහට බැඳිලා ඇවිදilla තියෙනවා. ගෙවලිය දෙන්නේ. මැරිලා මං හිතන්නේ අවුරුදු 100කටත් කලින් තමයි මැරිලා තියෙන්නේ. නමුත් දැන් මොකද ඊට පස්සේ ඒ પરම්පරාවේ එකෙක් ඔහරි ඕක විකුණලා. ඒ විකුණලා දැන් වෙන්දේසි කළා. ඒකේ ඉඩම් ගෙවල් හදලා මිනිස්සු එකෙකුටවත් වගතුවක් නැහැ. හදපු. ඇයි? අනේ මං හම්බ කරගත්ත ඒවා මේ කාල කන්‍යා දුන්නානේ. ඕක තමයි ඇවිල්ලා කෙල්ල හලහල කියන්නේ. අපි කොච්චර දුක් විඳලාද මේව හම්බ කළේ නේද? පෙරේතයයි පෙරේතී කතා වෙනවා. හූල්ලනවා. හූල්ල ඉන්නකොට පින්වතුනි වගතුවක් නැහැ. පෙරේතෙක් හූල්ලනකොට වගතුවක් නැහැ ගෙදරකට. ඒක තමයි ස්වභාවය. එහෙනම් පින්වතුනි හොඳට මතක තියාගන්න මෙතනදී අතෑරිය නැත්නම් ඊළඟ තැරදී ඔබට අතාරින්න වෙනවා. ඕක තමයි භයානකම. ඒක නිසා පිංගුතුනි මෙතනදී අතාරින එක හොඳයි. මෙතනට වෙනකන් ඉන්නේ නැතුව. එහෙම අතාරලේන උත්තරම පිරිස පුදන්න තමයි පිංගුතුනි අපි අතාරින්නේ. ඒක නිසා තමයි මම ඔබට ප්‍රතිඥාවක් දුන්නේ. ඒ දේ ඒ ඔය කියන ආරාමයේ හැදී මුදෙසා. මාසතු සියලුම ධනෙ මම පූජා කරනවා. ඔබට පුළුවන් දෙයක් ඔබත් කරන්න. මම ඔබට මේ දේ කියන්නේ. නැත්තම් ඔබ දවසක කම්පා වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකට වැලි කැටයකින්වත් දායක වෙන්න බැරි වුණා කියලා. කවදාහරි ඔබ තමයි පිංගුතුනි ඒ තැන්වල මාර්ගඵල ලබන්නේ. නැවිදilla. මම මේ ඔබ කියලා කියන්නේ මේ ඉස්සරහා ඉන්න පිරිස විතරක් නෙමෙයි. මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ගැන කියන්නේ. ඕක තමයි ප්‍රශ්නේ. ඒකයි මම කිව්වේ පිංගුතුනි අවුරුදු 16 දී අතහරින්න තියෙනවනะ. බලෙන් හරි. කණෙන් ඇදගෙන ගිහිල්ලා. රැකපිය සීල් මෙතන ඉඳගෙන. කියලා හරි කියනවනะ. ඒකත් හොඳයි. හැබැයි ශ්‍රේෂ්ඨ උත්මයෝ ගාව ඉන්න ඕනේ. නැත්තම් එහෙම වෙන්නේ මොකද්ද? කාලකන්ණියක් තමයි ලෝකෙට බිහි වෙන්නේ. ශ්‍රේෂ්ඨ උතුමෙක් ගාව හිටියොත් අපේ මහත් එක් දවසක් මට කියනවා. ඔය පොඩි අයව මහාන කරගන්න එක. තුල මේ ශාසනයට සෙතක් වෙනවද? මං කිව්වා ඔව් වෙනවා. එහෙම වෙලා නැහනේ. වෙලා නැත්තේමත් නැහැ. වෙලා තියෙන තැනුත් සුළු ප්‍රමාණයක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ පොඩි කෙනාගේ නෙමෙයි. ප්‍රශ්නේ තුනේ කොහෙද මහන උනේ කියන එකේ. අන්න ඒකයි වැදගත්. රාහුල පුංචි කුමාරයා ව ගිහිල්ලා මහනකලේ කාගාවද? සාරිපුත්‍රයන් වහන්සේ ගාව. සාරිපුත්‍රයන් වහන්සේ තමයි උපාධ්‍යයන් වහන්සේ ගුරුවරයා. එහෙනම් අයි වරදීද? නිකන් හිතලා බල. එහෙනම් වරදීද? හත් අවුරුදු කුමාරයෙක් වුණත් වරදීද? එහෙනම් පින්වතුනි මේ වයසේ ප්‍රශ්නයක් නෑ. ඇසුරට වැටිලා ඉන්නේ උත්තමෙක් නා. ඉතින් අර වගේ තැනක පින්වතුනි උත්තම නොවන පිරිසක් ඉන්න විදිහක් නෑ. ඒ වගේ තැන්වල පින්වතුනි ඔය විනය නීති වල වැදගත්කමක් නෑ. ඇයි ඒ? විනය නීති නීති දාලා රකින්න ඕන පිරිසක් නෙමෙයි එතන ඉන්නේ. අර බුද්ධ කාලේ තිබිච්ච ජේතවනාරාමේ තමයි පින්වතුනි හදන්නේ අපි. ජේතවනාරාමේ ඒකෙන් වෙච්ච සේවාව තමයි පින්වතුනි වෙන්නෙත්. ඒකෙන් යම් සේවාවක් වුණා නම් අන්න ඒක තමයි වෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් පින්වතුනි ඔබට කටයුතු කරන්න පුළුවන්. සත් අවුරුදු සාමරයන් වහන්සේලාගේ ඉඳලා අවුරුදු 60-70 වෙනකන් ඉන්න උත්තම පිරිසක් ඒ ස්ථානවල ඉඳී. ඉඳගෙන තමන්ගේ කාර්යයන් මේ විදිහට කරයි. ඒ වගේම පින්වතුනි මම ඔබගෙන් මේ වෙලාවෙ ඉල්ලීමක් කරනවා. ඒ තමයි මේ ආරාමයේ පින්වතුනි මාස 4ක් ඇතුළත හදනවා අපි. මේ උත්තරීතර පැවිද්ද ලබන්න කැමැත්තෙන් කවුරු හරි ඉන්නවනම් මේ දක්වා අපිට දැනුම් නොදිච්ච ආන්ගේ උත්තම පිරිසට පුළුවන් මේ අපේ මහත්තුරුන්ට ඒ ගැන දැනුම් දෙන්න. මේ අපේ මහත්තුරුන්ට මේ ගැන දැනුම් දෙන්න. පින්වතුනි කිසිම කෙනෙක් අපහසුතාවයට පත් වෙන්නේ නැහැ එතනට ගිහිල්ලා. කිසිම කෙනෙක්ව අසරණ වෙන්නේ නැහැ එතනට ගිහිල්ලා කිසිම දෙයකින්. මොකද මේ සද්ධර්මය අවබෝධ කරගත්ත උත්තම පිරිසක් ඒකට සූදානම් ඉන්නවා. ඒ අයට අවවාද අනුශාසනා කරන්න. තනියෙන් ගිහිල්ලා ඉන්න එහෙම එකක් නැහැ. ගුරුවරයෙක් එතන ඉඳී. ගුරුවරයෙක් කියලා කියන්නේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් එතන ඉඳී. ගුරුවරයා ශාස්ත්‍රුන් වහන්සේ. කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් එතන ඉඳී. ඒ කටයුතු ඔබට කරලා දෙන්න. ඔබ ඒ දාන දවස වෙනකොට. ඒක නිසා මේක ඇහෙනවානේ කවුරු හරි ඉන්නවනම් හෝ ඉදිරියේදී කවුරු හරි අහනවනම් හෝ ඔන්න ඔබට අවස්ථාව තියෙනවා. ඒ කාර්යය කරලා ඒක උදා කරගන්න. ඒ වගේම තව කාට හරි හිතෙනවනම් තව අවුරුද්දකින් මම මේ ගමනේ යනවා කියලා පරිස්සමෙන් ඉන්නේ අවුරුද්දේ. දැන් අතාරින්න නැතුව තව අවුරුද්දකින් අතාරින්න ගියොත් එහෙම නැත්තම් දරුවෙක් ඉන්නවා මට ඒ දරුවා නිසා මට යන්න වෙන්නේ නැහැ. එහෙම ඉන්නවා පිරිස්. ඒක කරන් දෙයක් නැහැ. ඒක තමයි බැඳීම. මං ඒවට දොස් කියන්නේ නැහැ. මම මේ කතා කරන්නේ ඒවට දොස් කියන්නේ නෙමෙයි. දරුවෝ 3 දෙනෙක් ඉන්න අම්මෙකුයි තාත්තෙකුයි තියෙනවා. මොන කරුමෙට මේව හදාගත්තද කියලා හිතෙනවා ඒ පිරිසට. මම ඒක දන්නවා. ඒ තරම් ධර්මාවබෝධයක ඉන්නේ. කවුරු හරි ඒ දරුව 3 දෙනා වාර ගන්නව නම් හදාගන්න එතන යන මට්ටමේ ඉන්න පිරිසක් ඉන්නවා. මොකද පින්වතුන් සුසු කාලේදී තමයි මේ දේ නිර්මාණය වෙන්නේ. සුසු කාලේදී. ඒ කාලේ දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා පින්වතුනි ඔබට පුළුවන් ඒකට අදාළව කටයුතු කරන්න. ඒක නිසා කවුරු හරි කෙනෙකුට එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් මම ඔබට අප වෙනවා. ඔබව අතරමං වෙන්නේ නැහැ කියලා. මොකද එතන ඉන්න සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඔබගේ මාර්ගඵලයන් උදෙසා ඔබට ඒකාන්තයෙන්ම උදව් කරනවා. ඒක ඒකාන්තයි. මොකද ඒ අයගේ පාරමිතා බලයක් ඒක. ඒ අය මේ ලෝකෙට ආවේ ඒ අයට විතරක් නිවන් දැකලා මේක කෙලවර කරගන්න නෙමෙයි. ඒ අය ලෝකෙට ආවේ පිංගතුනි ඒ අයත් නිවන් දැකලා ලක්ෂ සංඛ්‍යාත ජනකායකට මේක දෙන්න. මේ නිවන් මඟ දෙන්න. ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය උරුම කරන්න. ඒක නිසා ඒ අය ඒ කාන්තෙන්ම ඔබට ඒ කටයුතු සිද්ධ කරලා දෙයි. ඉතින් එහෙනම් එහෙම අවශ්‍ය කවුරු හරි ඉන්නවනම් බොහෝම ගෞරවයෙන් ඉල්ලනවා අපි. මොකද ඔබ හරි උත්තමයි. මහා ශ්‍රේෂ්ඨයි. ඔබට මේ තුට්ටු දෙකේ ගිහියෝ නෙමේ ආචාර කරන්නේ. දිව්‍ය බ්‍රහ්මයෝ දෙවිවරු මහා බ්‍රහ්ම පිරිස් ඔබට නමස්කාර කරන ඔබට හිතන වාරයක් ගානේ ගැන ආන්නේ පිරිස් ඔබට නමස්කාර කරයි. ඒ වගේම කාන්තා පාර්ශවයේ මේක තදින් හිතට ගන්න. කැලණි විහාරේ හිඟා කන කහදිවුරු දාගත්ත පිරිසුත් ඔබ දැකලා ඇති. කහපාට ඇඳුමක් ඇඳගෙන හිඟා කනවා. අනුරාධපුරෙත් එහෙම සමහර දැකලා ඇති. ඒ අය භික්ෂුණීන් වහන්සේලා නෙමෙයි. ඒ අය හිඟන්නෝ. භික්ෂුණීන් වහන්සේලා කියලා කියන්නේ වෙහෙරක් ගාව ඉඳගෙන කව කෙනෙකුට අතපාන අය නෙමෙයි. ඒ වගේම භික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ ගිහියන්ට කඩේ යන පිරිස් නෙමෙයි. එහෙම කවුරුහරි දෙපාර්ශවෙම කරනවා නම් ඒ අය ඒ පිරිස් නෙමෙයි. එච්චරයි. ඒක නිසා පින්වතුනි භික්ෂුණීන් වහන්සේලා කියලා මහා ශ්‍රේෂ්ඨ පිරිසක් ඉන්නවා. ආන්නේ පිරිස තමයි ඒ පිරිස බවට තමයි ඔබපත් වෙන්නේ. ඔබට කොහෙවත් හිඟා කන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. හිඟා කන්න නම් ඉතින් යන්න ඕනේ නේද? මොකද නැතුව යන්නේ නේද? මහා ධන කප්පරක් තියාගෙන දැන් මෙතනින් කවුරු කෙනෙකුට එහෙම දෙයක් වෙන්න වුණොත් ඒ මහා ධනයක් තියාගෙන ඉන්නේ. එහෙනම් මොකටද ගිහිල්ලා එතන හිඟා කන්නේ? එහෙම අවස්ථාවල් එහෙම නැහැ. ඒක නිසා මහා ශ්‍රේෂ්ඨ වැඩපිළිවෙලක් එතන ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම පින්විතනි භික්ෂුන් වහන්සේලා එක පැත්තකත් භික්ෂුණීන් වහන්සේලා තව පැත්තකත් වාසය කරනවා. මොකද සාස්තුන් වහන්සේගේ නිගමනයක් තියෙනවා, නියමයක් තියෙනවා. භික්ෂුන් වහන්සේලා වස්වසන් නැති ආරාමවල භික්ෂුණීන් වහන්සේලා වස්වසන්න බෑ කියලා අෂ්ටගරු ධර්ම වලින් එකක්. ඒක පිළි අරගෙන තමයි භික්ෂුණීන් වහන්සේලා පැවිද්ද ලබා ගත්තේ. මොකද හේතුව නිරන්තරයෙන් භික්ෂුන් වහන්සේලාගේ අවවාද අනුශාසනා භික්ෂුණීන් වහන්සේලාට ඕනේ. ඒ වගේම උත්තම භික්ෂුණීන් වහන්සේලාටත් පුළුවන් නවක පිරිස උදෙසා ඒ කටයුතු කරන්න. එහෙම ක්‍රමවේදයක් තියෙන්නේ. බොහෝම සමගියෙන් ඒ කටයුතු ඒ විදිහට සිද්ධ වෙන. බොහෝම බුද්ධ කාලයේ ජේතවනාරාමයේ දැකලා නැත්නම් තව මාස 5කින් 6කින් විතර ඔය කියන ස්ථානයේ කොහේ ඉදිවේද කියලා දන්නේ නැහැ. ඒකට අදාළ කරුණු සකස් වෙනකොට ඒක ඉදිවේයි. ආන්නේ ස්ථානෙට ඇවිදින්න බලන්න බුද්ධ කාලයේ ජේතවනාරාමයේ කොහොමද තිබ්බේ කියලා. ඉතින් ඒකට ඔබට දායක වෙන්නත් පුළුවන්. ඒකට ඒකේ ඔබට සසුන්ගත වෙන්නත් පුළුවන්. යම් කිසි කෙනෙකුට පින්වතුනි ඒ සසුන්ගත වීම සම්බන්ධව පුංචි පුංචි සැක සංකා මතු වෙනවා නම් මම මෙච්චර කල් පුද්ගලයෝ වෙන් කරලා කතා කළේ නැහැ. නමුත් එහෙම කාට හරි සැක සංකාවක් තියෙනවා නම් ඒ සැකය දුරු කරන්න වැනෙන ගතියක් තියෙනවා නම් ඒක යථාර්ථය පැහැදිලි කරන්න ඔබට පුළුවන් මාව මුණ ගැහෙන්න. එහෙම කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ ඕස්ට්‍රේලියාවේ කතා කරපු මහත්තයාට එහෙම අවශ්‍යතාවයකින් නම් ඉන්නේ මගේ නම්බර් එක දුන්නට කමක් නැහැ. හැබැයි කිසිම කෙනෙක් පිංගුතුනි ලෝකේ රමණීය කරන දේවල් නම් මගෙන් අහන්න ඉන්න එපා. මම මේ ලෝකෙට ආවේ ග්‍රහයන්ගෙන් ඔබව නිදහස් කරන්න නෙමෙයි. මම මේ ලෝකෙට ආවේ ඔබට මේ ශාන්තිය දෙන්න. ඒක නිසා ඔබ මේ ශාන්තිය ලබා ගන්න. මම ඔබට ඒකයි කිව්වේ පින්වතුනි ඔබ යම් දවසක එතනට ආවනම් ඒතන ඔබට ඔය කටයුතු කරලා දෙන්න. ඒක කටයුතු කරලා දෙන්න කිව්වේ ඔබගේ සිවුරු හොදන්න නෙමෙයි. ඔබට නිවන් මඟ සකස් කරලා දෙන්න. ඒ වෙනුවෙන් අවවාද අනුශාසනා කරන්න උත්තම පිරිසක් එතන ඉන්නවමයි ඒකාන්තේ. ඒ ගැන මම ඔබට අප වෙනවා. ඒ පිරිස මියදුනේ නැත්තම් ඊට කලින් ඒ කාන්තෙම්ම ඉන්නවම තමයි. මාර්ගඵලලාභී උතුමෝ එතන ඉන්නවා. ඔබට දේශනා කළා ඔබට ඒ කටයුතු කරලා දෙන්න. ඒවට අදාළ කටයුතු දැන් සිද්ධ වෙමින් පවතිනවා. ඔබට තියෙන්නේ මම නැවත වාරයක් කියන්නේ මම මේ ඔබට ඔබට කියලා කියන්නේ මේ ඉස්සරහින් ඉන්න පිරිසට නෙමෙයි. ඒ පිරිසටත් එක්ක නමුත් මේ ධර්මයේ අහන පිරිසට කියන්නේ නැත්තම් ඔබට හිතේ හිමේ අපිට මේ මෙහෙමම කියන්නේ මෙහෙමම කියන්නේ මහාන වෙන්නම කියන්නේ අපිට නම් බෑ මහාන වෙන්න එහෙම හිතේ. මේ ඔබ අරමුණු කරගෙනම කියනවා නෙමෙයි. මොකද මේ ධර්මයේ ශ්‍රවණය කරන පිරිස ඉන්නවා පින්වතුනි මේක කරගන්න ඕනේ. මහා වික්ෂු පිරිස බිහි වෙන තැනක් ගැන මම ඔබට කිව්වා මේක පටන් ගන්න ඉතින්. ඉතින් ඒ වික්ෂු පිරිසට එකතු වෙන්න පුළුවන් නම් එවිදilla. මේ මඟ සකස් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් පනාදීන ඔන්න මෙන්න තියලා අවිල්ල වැඩක් නැහැ. එතන ඉන්න පිරිසටත් කරදරයක් වෙන්නේ. ඒ නිසා පණ යන අවුරුදු දෙකකට තුනකට කලින් එන්න. නේද? නැත්තම් එහෙම මහා ලෙඩ විමානයක් හදාගෙන ඉවර වෙලා එතනට ආවොත් එහෙම ඉතින් අර ඒ වෛද්‍යවරු අප කැප වෙලා ඒවට කටයුතු කරන්න ආපු වෛද්‍යවරුන්ට සිද්ධ වෙනව මොනව කරන්න? ඉතින් ඒ කටයුතු කරන්න. ඉතින් ගොඩනි ඒවට කරුණු කාරණා ඒ සැකසෙනවා. ඉතින් ඔබට තියෙන්නේ ඒ කටයුතු ඒ විදිහට කරගන්න. ඉතින් ඔබට ලොකු වරමක් මේක. ලොකු වරමක්. ඉතින් ඒ වරම ගන්න. නිදහස් වෙන්න. අතහැරලා දාන්න. තව එක කාරණාවක් කියන්නම් මේක හිතර ඉඳ ගන්න එපා. පින්වතුනි මේ මෙච්චර කාලයක් මේ කටයුතු මම මේ කරන්නේ මේ මම දක්ෂ ගොවියෙක් නෙමෙයි. මම දක්ෂ ගොවියෙක් නෙමෙයි. ඒක නිසා තමයි පින්වතුනි මම වී අරගෙන ඉහිනව කොහෙටද? හතර වටේ ඉහිනව. වැඩි හරියක් වී ගිහිල්ලා වැටෙන්නේ කොහටද? වැලි කතරට. වැලි තනිකර වැලි විතරයි. ඉතින් පැලවෙන්නේ නැහැ. අංශු මාත්‍රයක් වැටෙනව කොහටද? හොඳ කුඹරකට. හැබැයි පිංගුතුනි අංශු මාත්‍රේ හරි පැල කරගත්තොත් ඊට පස්සේ කටයුත්ත කරගන්න පුළුවන්. අද සංඝයා වහන්සේලා කොයිතරම් මුලාවක ඉන්නවද කියලා බැලුවොත් ඒ අයගේ වැඩි පිරිසකට වනේ මොකද්ද? වැලි කතරක් වපුරන්න. වැලි තියෙන විමක් හොයලා වී අරගෙන ඉහිනො. පැලවෙයිද? ගිහියෝ ටිකක් අරගෙන ඒ ගිහියන්ට මක් කරනවද? බන කියන. මම ගිහියන්ට බන කියන කාලේ තව බොහෝම ටික කාලයයි. ආයේ ගිහියන්ට බන කියන්නේ නැහැ. ඇයි ඒ? වැලි කතරට වීහිල වැඩක් නැහැ. මේ සද්ධර්මයේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළේ පැවිද්දන්ට. ඔබත් පැවිද්දෙක් වෙන්න පුළුවන් ගිහි ඇඳුමේ හිටියට. ඇයි සීහ සේනාධිපතිය? නේද? හිටියේ චිත්ත ගහපති. මහා ශ්‍රේෂ්ඨ උතුම ගිහි ඇඳුමේ තමයි හිටියේ. නමුත් පැවිදි වෙලා ඇතුළේ අනාගාමි උත්තමයෝ. ඒ උතුම උදෙසා තමයි සාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. මම මේක ඔබට කියන්නේ. ගොඩාක් හාමුදුරු ඉන්න YouTube එක ගහන්න. ගියෝ 70ක් 80ක් ළඟ කරගෙන මක් කරනවද? මම කියන. දක්ෂ ගොවියෙක් වෙන නම් මොකද්ද මුලින්ම කරන්න ඕනේ? තමන්ගේ කුඹුර වපුර ගන්න ඕනේ. තමන්ගේ කුඹුර වපුරන්නේ නැතුව අර වැලි කතරක් වපුරන පිරිස් තමයි වැඩි හරියක් ඉන්නේ. එනං කොහමද දක්ෂ ගවියෙක්? මම මෙච්චර කාලයක් පින්විදිනේ මේ කුඹුර වැපරුවේ. වැලි කතරට හරි ඔය ඔහේ හැමතැනම ඉස්සේ. ඔය ඉහින හැම වීපාරකින්ම එක වී යටේ ගන්න මගේ කුඹුරට වැටෙන හින්දා. නැතු තේරුමක් ඇති වැඩක් කළා නෙමෙයි. මං කිව්වේ ඒක සමා වෙන්න කියලා හිතරි දෙනවනේ. තේරුමක් ඇති වැඩක් කළා නෙමෙයි. නමුත් දහම් සමාධියේ පේන දේවල් විස්තර විග්‍රහ කරන්න කරන්න කරන්න මගේ ප්‍රඥාව මෝරනවා. ඒ කියන්නේ මගේ කුමුරට වී හිනෝ. හැබැයි ඔය කුමුර ඉවර කරගන්න දවසක් එනවා. එදාට නම් එක බින්දු මාත්‍රයක්වත් වැලි කතරට වීහින්නේ. ඒ කිව්වේ මේක අවශ්‍ය නැති පිරිසට ධර්මයේ දේශන්න ඒව කරන්න යන්නේ. ඒකයි කිව්වේ ඉදිරියේදී බිහිවනේ වික්ෂුන් වහන්සේලා කිසිවෙක් හත් දවසේ දානවලට, හත් දවසේ බණවලට, තුන් මාසේ දානවලට, අවුරුද්දේ බණවලට බණ කියන්නේ යන්නේ නැහැ. ඒවට ඉන්නවා ගුණ, ගිහියන්ගේ ගුණ වර්ණනා කරන්න පුළුවන් පිරිස. ඒ උතුමෝ ඒව කරයි. අන්නේ පරිබ්‍රාජකෙක් බුදුහාඳුරන්ගෙන් එල්ල අහනවා. ඔබ වහන්සේ මහා කාරුණිකයි කියලා කියනවා. මොකද මේ හොඳ ප්ලෑන් එකක් මේ. හැමෝම ඉස්සරහ නින්දාවට පත් කරන්නේ. මොකද බුදුහාඳුරු වික්ෂුන් වහන්සේලා උදෙසා තමයි බණ කියන්නේ. අනේ පරිබ්‍රාජකයන්ට බණ කියන්නේ යන්නේ. අපි කවදාකවත් ක්‍රිස්තියානේ බෞද්ධ කරන්න එහෙම ගිහිල්ලා තියෙනවද? නෑ නෑ, සාස්ත්‍රුන් වහන්සේ ගත්ත මග විතරයි. පොත් ලියන්න එහෙම කියනවද මං? නෑ නෑ. චාට් ගහන්න කියනවද? නෑ. මං එහෙම කියන්නේ නෑ. චාට් ගහන්නෙත් නෑ. ඇයි? මගේ සාස්ත්‍රුන් වහන්සේ නොකරපු දෙයක් මං කරන්නේ නෑ. එච්චරයි. මොකද මගේ සාහතුන් වහන්සේ තමයි පරම ශ්‍රේෂ්ඨ. උන්වහන්සේ තමයි සියල්ල දන්නේ. උන්වහන්සේ තමයි හැමදේම මට දුන්නේ. එහෙනම් උන්වහන්සේ නොකරපු දෙයක් මම කරන්න යන්නේ නැහැ. එහෙනම් මේවා අකුරු වලට නගන්නේ නැහැ. මම හෝමා සමග සිටින පිරිස්. මං ඒවා අනුමත කරන්නේ නැහැ. අවබෝධ කරන්න. අවබෝධ කරන්න චාට් ඕනේ. උදාහරණයි ඕනේ. උපමායි ඕනේ. උපමා උපමේය වලින් තමයි අවබෝධ කරන්න තියෙන්නේ. චාට් වලින් නෙමෙයි. උපමා උපමේය තියෙන එකට අවබෝධ කරන්න. ඒ කොහොම හරි වින්නතුනි. සාස්ත්‍රුන් වහන්සේව දැන් නින්දාවට පත් කරන්න. උන්වහන්සේ ගාඩයි ලහනවා ඔක්කොම ඉස්සරහදී ස්වාමීනි ඔබ වහන්සේ මහා කාරුණිකයි හැම සත්වයකටම මෙත් පතුරවනවා නේද ඔව් හැමෝටම එක හා සමානව සලකනවා කියනවා නේද දැන් මේ ආවේ ගොවියෙක් එහෙනම් ගොවි පරම්පරාවක ඉහළ පුද්ගලෙක් අනේ පරිබ්‍රාජකෙක් හැබැයි අනේ මත දරාගෙන ඉන්න කෙනෙක් දැන් එතකොට ඔබ වහන්සේ එහෙනම් ඔබ වහන්සේගේ පිරිසට විතරනේ බණ කියන්නේ. අපිට බණ කියන්නේ නැහැනේ. ඒලයි බුදුහාඳුර අහනවා. දැන් ඔබ දක්ෂ ගොවියෙක් නේද? ඔව් ස්වාමී. එහෙනම් හිතන්න. සරුසාර කුමුරක් තියෙනවා. අර තරමට සරුසාර නැතත් යම් තරමකට සරුසාර කුමුරකුත් තියෙනවා. වැලි කතරකුත් තියෙනවා. වැලි විතරයි මඩ මුකුත් නැහැ වැලි ලක් විතරයි. එගන කිසිම සරුසාර නැති බිමක් තියෙනවා. ඔබ දක්ෂ ගොවියෙක් විදිහට ඔබ වැඩි කාලයක් අරගෙන වපුරන්නේ මොන කුඹරද? ස්වාමීනි සරුසාර කුඹර. ඒක වපුරලා වෙලාවක් තිබුණොත් ඔබ ඊළඟට මොකද්ද වපුරන්නේ? ස්වාමීනි දෙවෙනි කුඹර. ඒකත් වපුරල වෙලාවක් තිබුණොත් ඔබ වපුරන්නේ මොකක්ද? ස්වාමීනි අර නිස්සාර කුඹුර. හොඳයි. දැන් ඔබ අර සරුසාර කුඹුරට මූලික තැනක් දීලා වපුරන්නේ. ඔබ අර තුන්වෙනි කුඹුරත් එක්ක තරහින් ඉන්නද? නෑ ස්වාමීනි ඒක වපුරල වැඩක් නෑනේ. ඒ කාලේ මේකට දැම්මොත් මට හොඳ ඵලදායක ගන්න පුළුවන්නේ. එතකොට මම දක්ෂ ගොවියෙක් වෙනවනේ. මාත් දක්ෂ ගොවියෙක්. බුදුහාඳුරන්ගේ දේශනාව. මාත් දක්ෂ ගොවියෙක්. මම මුලින්ම වපුරන්නේ භික්ෂු භික්ෂුණී කියන පිරිසට. එහෙමත් වෙලාවක් ඉතුරු වුණොත් එහෙමත් කරලා උපාසක උපාසිකා කියන පිරිසටත් වපුරනවා. එහෙමත් කළ වෙලාවක් තිබුණොත් උඹලා වගේ අන්‍ය පරිබ්‍රාජිකයන්ටත් වපුරනවා. මං එහෙම කරන්නේ උඹලත් එක තියෙන අමනාපයකට නෙමෙයි. ඔය ධර්මයේවත් අරන් නැද්ද? මේ නෙක්ඛම් මේ දේශනා කරන්න පුළුවන් ද පින්වතුනි? මේ මුස්ලිම් කාරයන්ට, ක්‍රිස්තියානි කාරයන්ට, හින්දු කාරයන්ට මේ නෙක්ඛම් මේ අහලා වොක් කමක් නැහැ ඉතින්. එහෙනම් මම කවදක්වත් ඔබට කියන්නේ නැහැ කාලය කැප කරන්න කියලා මොනව කරන්නද? ක්‍රිස්තියානි අයව බෞද්ධ කරන්න කියලා. ඔක්කොම කළා වෙලාවක් තිබුණොත් බලන්නකෝ. ඉස්සෙල්ලා තමන්ගේ කුඹුර වපුර ගන්න. වපුරලා දක්ෂ ගොවියෙක් වෙන්න. ඊට පස්සේ ඒ සරුසාර කුඹුරු හොය හොය වපුරන්න. අද ගිහියෝ කියලා වැඩි හරියක් ඉන්නේ අන්නේ පරිබ්‍රාජකයෝ වගේ පිරිසක්. උපාසක උපාසිකා කියලා පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ ත්‍රිවිධ රත්නේ ආසන්නෙම ඇසුරු කරන පිරිසක් ඉන්නවා. ඒ පන්සල් වල ඉන්නා එහෙම නෙමෙයි. මොකද ත්‍රිවිධ රත්නේ පන්සලේ නැහනේ. ත්‍රිවිධ රත්නේ පන්සලේ ඉන්නවද? ඒ කියන්නේ පන්සල කියන්නේ ත්‍රිවිධ රත්නේ ඉන්න තැන. ඒ පොඩි කාලේ ඉගෙනුවේ එහෙමයි. එහෙම එකක් නැහැ. ත්‍රිවිධ රත්නේ පන්සලේ ඉන්නවා කියලා ඒවා නැහැ. ඇයි මේකේද ත්‍රිවිධ රත්නේ නැද්ද? ඉන්නවා. ධර්ම රත්නේ ඉන්න වැඩ ඉන්නවා. ඇයි මේ දෙන්න දෙමහල්ලෝ කතා කරන්නේ ධර්මයේනේ. ධර්මෙන්තර ලෝකයක් ඒ දෙන්න දෙමහල්ලන්ට නැහනේ මේකේද ඉන්න අයට. එහෙනම් ධර්ම රත්නේ වැඩ ඉන්නවනේ. සාහතුන් වහන්සේ වැඩ ඉන්නවනේ. සංඝ රත්නේ වැඩ ඉන්නවනේ. එහෙනම් මෙතන ත්‍රිවිධ රත්නේ තියෙනවා. මේ මහා මොග්ගලන් වහන්සේ මේ ස්ථානේ නැද්ද? ඉන්නවනේ. ඔබගේ හිත කියන්නේ ත්‍රිවිධ රත්නේ වැඩ ඉන්න තැනක් නෙමෙයිද? අන්න ඒක තමයි පිංගුදින උපාසක උපාසිකා කියලා කියන්නේ. එහෙනම් ඒ පිරිසටත් වැපුරුවට කමන්නේ අරකට වෙලාවක් තිබිලා. ඇයි උපාසක උපාසිකා කියලා ඉන්නේ තාම අතන්ට ඒ ගන්න බැරුව? එහෙනම් ඒ කුඹුරු වැඩිසාරයක් නැහැ. හැබැයි අතන්ට ආව නම් මොකද කරන්න තියෙන්නේ? හොඳට වපුරගත්ත හැකි ඇයි? නෙක්ඛම් මේ අතහැරලා ඇවිල්ලා ඉන්නේ. එහෙනම් දැන් මේක කරන්න තියෙන්නේ. දැසි දස්ස මිල මුදල් ඉඩම් කඩම් ඔක්කොම අතහැරලා දාලා. කුල පුත්‍රයෙක් සාසනයට ආන්නේ මොකටද? බ්‍රහ්මචර්යාව පූර්ණේ කරන්න. ඒක ඒකාන්තයෙන්ම කරන්න පුළුවන්. ඒකයි කියන්නේ බුදුර කවුරු හරි කියනවා නම් මාර්ගඵල නැහැ කියලා. ආයි බුදුරජාණන් වහන්සේලා කෝටි ප්‍රකෝටියක් ලෝකෙට පහළ වුණත් නිවන් දකින්න නම් හම්බ වෙන්නේ නැහැ පිටිසර. අපේ උත්මය පෙන්නලා දිනනවා. නිවන් මාගේ හැමම තියෙනව අරහත්ත්වයේ දක්වා මඟ වඩන්න පුළුවන් කියලා. එහෙනම් ඒකට කටයුතු කරන්නයි තියෙන්නේ. හැමදෙයක්ම ධර්මය අවබෝධ කරගන්න. ඒකයි මම කිව්වේ පිංගුදෙනි අපි යම් කාලයක කටයුතු කරනවා නම් ගිහියේ උදෙසා බණ කියනවා කියලා දේවල් කරන්නේ නැහැ. කරන් තියෙන මොකද්ද? පැවිද්දන්ට කියන බණ ඕනනම් අහන්න පුළුවන්. එච්චරයි. බණ අහන එක නවත්තනවා කියන එකක් නෙමෙයි කියන්නේ. පැවිද්දන්ට කියන බණ මම කරන්න තියෙන්නේ අහන්න. ගිහියන්ට කියව බණක් පෙන්වන්න මට ත්‍රිවිධකේ මේ තියෙන ත්‍රිපිටකේ කොටස් තියෙනවනේ මේක ඇතුලේ. හා පින්වත් උපාසකවරුනි කියලා බුදුහාමුදුර පටන් ගන්න දින්න කොහෙව? නැහැ. මහණෙනි. මහණෙනි. මහණෙනි. මහණෙනි. ඔක්කොම මහණෙනි. බොහෝම සුළු ප්‍රමාණයක් තියෙනවා. ගිහි වරමයා කියපෝ. ඒ කියලා තියෙන්නේ ඒ ගිහිව මක් කරන්නද? පැවිද්දට ගන්න. එහෙනම් මේ ස්වාමින් වහන්සේලාගෙන් මම ඉල්ලීමක් කරන්නේ මේ අහනවනම් කවුරු හරි ඉල්ලීමක් කරන්නේ සරුසාර කුඹුරක් පැත්තක තියාගෙන බොරළු වපුරන්න යන්න එපා. ඉතල තමන්ගේ සරුසාර කුඹුර වපුර ගන්න. වපුරලා ඊට පස්සේ තව සරුසාර කුඹුරු වල ඒව වපුරන්න. වෙලාවක් තිබ්බොත් ඔය තීරණ කුඹුරක් වපුරන්න. දක්ෂ ගොවියෙක් වෙන්න.